පිටරටකට ගියල්ලා කිව්ව හම්බුණාම ජනාධිපතිතුමාට කියන්න පුළුවන් සිංහල මිනිස්සුන්ට කියනවා වගේම අපේ හමුදාව කිසිම මේකක් කළේ නැහැ මානව අයිතිවාසිකම් කඩර කළේ නැහැ අපි සිටිය විශේෂඥයෝ දේශමන්ත් සිද්ධාත්මය අත්වාදී අන්තර්ජාතික ශ්‍රේෂ්ඨ විශේෂඥයෝ ඔක්කොම කියලා තියෙනවා ඒ මානව හිමිකම් කඩ කිරීමක් වුණේ නැහැ කියලා එන්නේ වගේ දේවල් කියන්න පුළුවන් එහෙම නැතුව සිංහල මිනිස්සුන්ට පිටරට ඉන්නයි මේ ඉන්න සිංහල මිනිස්සුන්ටයි කිව්වට සමන් ජාතික ආරක්ෂාව ගැන බලනවා කියලා එක අපිට පිළිගන්න පුළුවන්කමක් නැහැ ක්‍රියාකලාපෙන් අපිට පේන්නේ රටක තියෙනවා සත්ක ආරක්ෂාව පිටවන්ත රහස එකඟතාවක් ඒ එකඟතාව සම්පූර්ණයෙන් කඩකැල